සංසාර සාරෝග විනීතනී සං සන්නේත සාතං සුචිසාරදී සම් සන්දේරකං සොන්න තනුපලාසං සංලාපදේසින් පනමේ බිසාසං සංසාබිගං කේවල මෝහනාසං සන්නාහ කන්මාර රණේ විශේෂං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපදංසින් අතගෝරපාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංගම් පනමේ රසාසං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස ඒවමේව කෝ භික්ඛවේ සද්දං කුල පුත්තං නිස්සාය අන්තෝ ජනෝ පංචහි වඩ්ඩෙහි ධම්මේහි වඩ්ඩීති කතමාහි පංචහි සන්දාය වඩ්ඩති සීලේන වඩ්ඩති සුතේන වඩ්ඩති ඡාගේන වඩ්ඩති පඤ්ඤාය වඩ්ඩති තී ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ ඇරිසෝනා බෞද්ධ විහාරස්ථානයේ සතිපදා සිදු කෙරෙන ධර්ම දේශනාමය භාවනාම වැඩසටහනටයි පින්තුන් සහභාගී සිටින්නේ ප්‍රථමයෙන්ම ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට අපේ ගෞරවය පුද කරමින් උන්වහන්සේට ප්‍රත්‍යක්ෂතාවේ දක්වමින් මේ ධර්ම දේශනාව ආරම්භ කරනවා. අද අප ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයෙහි සූත්‍ර පිටකයෙහි අංගුත්තර නිකායෙහි පංචක නිපාතේන මහා සාල කියන සූත්‍රය. මහා වෘක්ෂයන් පිළිබඳව උපමා කරගනිමින් බුදුරජාණන් වහන්සේ කල්‍යාණ මිත්‍රත්වයේ වැදගත්කම අවධාරණය කළා දක්වපු සූත්‍රයකුයි අද අපේ තේමාව වෙන්නේ. මේ සූත්‍රයෙන් ධර්ම දේශනා කරන්න කලින් අපි ප්‍රථමයෙන් අපේ විසිරලා තියෙන සිත එක අරමුණකට ගැනීමක් වශයෙන්ොත් අපේ කුසලයේ දිනු කිරීම වශයෙන්ොත් මද වේලාවක් භාවනා කමටහනක් පුහුණු කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ තුල පැවති ඒ අරහං ආදී උතුම් සම්බුදු ගුණ සිහිපත් කරමින් එම සම්බුදු ගුණවල ආනිසංසයෙන් ලොව ඇති සියලු සත්‍යයන්ට මෛත්‍රිය ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින් මෙසිත පුහුණු කරන්ටයි අප බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පින්නතුනේ සඳහා සෝදානම් වෙන්න ඔබ ඉන්න ආසනයෙහි ඔබට පහසු විදිහට වාඩි වෙලා මේ වැඩසටහන සමග සක්‍රීයව සම්බන්ධ වන්නට බලාපොරොත්තු වන්න. ශරීරය හොඳට ඍජුව ඔබට පහසු විදිහට තියාගන්න. ශරීරය සැහැල්ලු කරගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන දැස් අඩවන් හෝ වසා ගනිමු. හොඳට හුස්මක් ඉහළට ගන්න. මද වේලාවක් තියාගෙන නැවත හුස්ම පිට කරන්න. නැවත හොඳට හුස්මක් ඉහළට ගන්න. හුස්ම ටික වේලාවක් තියාගෙන නැවත හෙමින් හුස්ම පිට කරන්න. ශරීරය හොඳට සැහැල්ලු කරගන්න. ප්‍රථමයෙන් ඔබ ඉඳගෙන සිටින ඉරියව්ව ගැන මදක් සිහිපත් කරගන්න. හිසේ සිට පාදාන්තය දක්වාත් දෙපා සිට හිස දක්වාත් මේ මොහොතේ ඉඳගෙන සිටින ඉරියව්ව හොඳට සිහිපත් කරගන්න. දැන් ඔබේ අවධානය වර්තමානයේ තුල තියාගන්න. නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියපු විදියට නාසය ආශ්‍රිතව හිත තියාගෙන අපි දැන් බුදුගුණ මෛත්‍රිය වඩන්නට සූදානම් වන්නේ. සතියෙන් පරිමුඛං උපට්ඨපෙත්වා නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා විදියට බොහෝ සූත්‍ර දැක්වෙන විදියට භාවනා කප පුහුණු කරද්දී අපේ සිත එක අරමුණක තියා ගැනීමට පහසු වන්නට නාසයේ කෙළවර හෝ උඩුතල්ල තොල්ල ආශ්‍රිතව අපි අපේ සිහිය සිතින් සිහිපත් කළ තියා ගන්නවා. එහෙම තියා ගැනීම අපේ විසිරලා තියෙන සිත එක අරමුණක සතිමත් කරගන්නටත් සමාධිය දිනු කරගන්නටත් පහසුවක් වෙනවා. හොඳයි, එහෙම සිටමින් අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති ඒ අරහං ආදී නික්ලේශී බුදුගුණ අපි සිහි කරමින් ලෝවැසේ හැමට මෙත් වඩමු. භගවතෝ අරහං බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා. භාග්‍යවතුන් වහන්සේ තුල පැවති අරහං සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා. භගවතෝ සම්මා සම්බුද්ධ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා. භාග්‍යවතුන් වහන්සේ තුල පැවති සම්මා සම්බුද්ධ බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා. භගවතෝ විඤ්ඤාචරණ සම්පන්න බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. භාග්‍යවතුන් වහන්සේ තුල පැවති විද්‍යාචරණ සම්පන්න බුදුගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ සුවපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. භගවතෝ සුගත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. භාග්‍යවතුන් වහන්සේ තුල පැවති සුගත බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ සුවපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. භගවතෝ ලෝකවිදෝ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. භාග්‍යවතුන් වහන්සේ තුල පැවති ලෝකවිදෝ සම්බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ සුවපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. භගවතෝ අනුන්තර පුරිස ධම්මසාරති බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. භාග්‍යවතුන් වහන්සේ තුල පැවති අනුත්තර පුරිස ධම්මසාරති සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. භගවතෝ සත්තා දේව මනුස්සානං බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. භාග්‍යවතුන් වහන්සේ තුල පැවති සත්තා දේව මනුස්සානං බුදුගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. භගවතෝ බුද්ධ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා. භාග්‍යවතුන් වහන්සේ තුල පැවති බුද්ධ බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා. භගවතෝ භගවා බුද්ධ ගුණ තේජේන සම්වේ සන්තා භවන්තු සුඛේ තන්තා. භාග්‍යවතුන් වහන්සේ තුල පැවති භගවා සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා. භගවතෝ අනන්ත බුද්ධ ගුණ තේජේන සම්වේ සන්තා භවන්තු සුඛේ තන්තා. භාග්‍යවතුන් වහන්සේ තුල පැවති අනන්ත වූ බුදු ගුණ අනුහසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා. ලෝවැසෙන සියලු සත්වයන් මගේම ඥාතීන් මගේම දරුවන්සේ දකිමින් ඒ හැමට මා මෙත් සිතින් සෙත් පතනවා. හැම දෙනාගේම යහපත හිතසුව මා නිරතුරුව ප්‍රාර්ථනා කරනවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සෞසත හැම කල් නිදුකින් පත්වා සැපතට සමගිව මුනිකේ වෙත්වා සෞසත හැම කල් නිදුකින් පත්වා සැපතට සමගිව මුනිකේ වෙත්වා සෞසත හැම කල් නිදුකේ පත්වා සැපතට සමගිව මුනිකේ. මේ මෙසිත භාවිත කරන අවස්ථාවේදී මගේ හටගත් සියලු චිත්තචෛතසික සිතුවිලි හටගෙන නිරුද්ධ වී ගියා. හැම මොහොතකම මගේ ජීවිතය කියලා කියන්නේ ස්කන්ධ පංචකයක එකතුවක්. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මේ ස්කන්ධ පංචකය අතීත කර්ම විපාකවල ප්‍රතිඵලසේ හැම මොහොතකම හට ගන්නවා. හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වී යනවා. මගේ සමස්ත ජීවිත ක්‍රියාකාරීත්වය කියන්නේ මේ ස්කන්ධ පංචකය පෙර නොතිබේ හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වීම. මේ යථාර්ථය මා නුවණින් මද වේලාවක් සිහිපත් කරනවා. රූපය හටගෙන නිරුද්ධ වෙනවා. වේදනාව හටගෙන නිරුද්ධ වෙනවා. සංඥාව නැත්තං හැඳින ගැනීම හටගෙන නිරුද්ධ වෙනවා. විඥානය දැන ගැනීම හටගෙන නිරුද්ධ වෙනවා. සංඛාරය සිතුවිලි චේතනා හටගෙන නිරුද්ධ වෙනවා. හැම මොහොතකම මේ ස්කන්ධ පංචකය හටගන්නවා, නිරුද්ධ වෙනවා. කිසිදු දෙයක් ඒකාකාරීව දිගට නිත්‍ය වශයෙන් පවතින්නේ නැහැ. ලෝකාත්මා සියලු ධර්මයන් හඳුනා ගන්නා වූ මගේ ස්කන්ධ පංචකයයි මගේ ලෝකය. බාහිර ලෝකයේ කොයිතරම් දේවල් තිබුණත් ඒ සියල්ල මගේ ලෝකයේ බවට පත් වෙන්නේ මේ ස්කන්ධ පංචකයට නැත්නම් ආයතන හයට ගෝචර වීම වශයෙන්. මගේ ස්කන්ධ ආසාද ඉන්ද්‍රිය, රූප ආදී අරමුණු, චක්කු විඥාන ආදී විඥාන, රූප සංඥා ආදී සංඥා, රූප සංචේතන ආදී සිතුවිලි. ස්කන්ධා සාදීන්ද්‍රිය ඔස්සේ හටගන්නා වූ මේ ස්කන්ධ පංචකය හැම මොහොතෙම හටගන්නවා, නිරුද්ධ වෙනවා. මේ යථාර්ථයේ සිහිපත් කරන මගේ වර්තමාන සිතත් මනෝවිඥාණයත් මේ මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා. හැම දෙයකම ස්වභාවය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. මේ යථාර්ථය දකින්න දකින්න මගේ සිත බාහිර රූපයෙන් නිදහස් වෙනවා. නැත්තම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූපයෙන් මගේ සිත ක්‍රමයෙන් නිදහස් වෙනවා. ඇස කන ආදී ප්‍රසාද රූපයන්ගෙන් මගේ සිත නිදහස් වෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස කියන ගෝචර රූපයන්ගෙන් මගේ සිත නිදහස් වෙනවා. ඉත්ති භාව රූප, පුරිස භාව රූප කියන මේ භාව රූපයන්ගෙන් මගේ සිත නිදහස් වෙනවා. ජීවිතේන්ද්‍රිය, හදේවත් රූප, ආහාර රූප, අවකාශ රූප, කාය විඤ්ඤාති, වාචි විඤ්ඤාති කියන විඤ්ඤාති, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා කියන විකාර රූප, උපචය, සන්තති, ජරතා, අනිච්චතා කියන ලක්ෂණ රූප, මේ සියල්ලම මං මනවින් පිරිසිදු දැනගන්නවා. මේ සියල්ලම දැනගන්න දැනගන්න මට ප්‍රත්‍යක්ෂ වන දේ තමයි මේ සියල්ල පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවය. මේ කිසිවක් මම නොවේයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තා. මගේ ජීවිතයේ පිළවඳව සැබෑ යථාර්ථය මෙයයි. බුදුගුණ භාවනාවෙන් සමාධිමත් කරගන්නා වූ සිතින් මෛත්‍රී සිතිවිල්ලෙන් එකඟ කරගන්නා වූ පිවිතුරු සිතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලෝක යථාර්ථය මා නිරතුරුව සිහිපත් කරමින් ක්‍රමයෙන් පංච උපාදාන ස්කන්ධයෙන් නිදහස් වෙමින් දුකෙන් නිදහස් වෙන මාමත ඔස්සේ මා නිතිපතා හැම මොහොතකම ඉදිරියේ බලා පියවර නගනවා. සම්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පංසති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා සම්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පංසති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා සම්බේ ධම්මා අනන්තාති යදා පඤ්ඤාය පංසති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පිනතුනි, මෙතෙන් පටන් අප ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. ප්‍රථමයෙන්ම අපි අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන ඒ දිල්මිණි නෝනා මහත්මියට අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මෙතුමියගේ පින්වත් පුතුණුවන්, විශ්ව පුතුණුවන් ඇතුළු ඒ පවුලේ හැම දෙනාටම ආදරණීය දෙමව්පියන් ඇතුළු ඒ ඥාතීන්ට ධර්මාබෝධය පිණිසම, ඒ වගේම මේ සිද්ධ කරගන්නා උතුම් ධර්ම දානමය පින්කම අනිත් හැම දෙනාටම ආශිර්වාදයක් වීම පිණිසත් එතුමිය පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එනිසා ඒ දෙහැමි බලාපොරොත්තුව ඒ ආකාරයෙන්ම සඵල වේවා කියන පැතුමෙන් අප මෙතෙන් පටන් ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේලගෙන අවසරයි පින්තුණි, අද අප ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන් තෝරාගත්තේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ එන මහා සාල කියන සූත්‍රය. භාගතුන් වහන්සේ මේ සූත්‍රයෙන් අපට කල්යාණ මිත්‍රත්වයෙන් ලැබෙන ආනිසංසත්, එයින් අපේ ජීවිතයේ උපවත්තන ආකාරයත් පිළිබඳව පැහැදිලි කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැම දහම් පදයකින්ම අපට ලබා දෙන්නේ අපේ හිතේ නිවීම, කෙලෙස්වල සංසිඳීම, ප්‍රඥාව දියුණු කරලීම. අන්නේ මාවතේ ප්‍රධානතම කරුණු දෙකක් තමයි, එකක් මෛත්‍රිය දියුණු කිරීම, අනෙක සතිමත් බව දියුණු කරලීම. මේ ධර්ම දේශනාව පුරාමත් අප මේ කරුණ දෙක අඛණ්ඩව භාවිත කරමින් මේ ධර්ම දේශනය, ධර්ම ශ්‍රවණය විමුක්ත ආයතනයක්, කෙලෙස් වලින් හිත මිදෙන මොහොතක් බවට පත් කරගනිමු. මේ ධර්ම දේශනා පුරාම සීල සත්‍ය සුවපත් වෙත්වා කියන මෙත් සිතින් ඔබ කාලය ගත කරන්න. ඔබේ කය සිත ගැන අවධානයෙන් සතිමත්ව කාලය ගත කරන්න. එහෙම වුණොත් මේ ධර්ම දේශනාව වඩාත් ඔබට ඵලදායි වෙයි. බුදුරජාණන් වහන්සේ වරක් භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා, එදා භාරතයේ තිමිච්ච අදත් කියන ඒ හිමවන්ත පර්වතය, හිමාලය පර්වතයේ ඇසුරු කළ තියෙන මහා ගස් තියෙනවා. අන්න ඒ වෘක්ෂයන්, ගස්, ශාක, ලතාවන් අර හිමාලය පර්වතයේ ඇසුරු කිරීම නිසා කාරණා පහකින් වර්ධනය වෙනවා. සාක පලාසපත්තේහි වඩ්ඩන්ති. අතු කතර වලින් වර්ධනය වෙනවා. ඒ වගේම තකේන වඩ්ඩන්ති. ගහක බාහිරට පේන පොත්තෙන් වර්ධනය වෙනවා. ඒ වගේම ගහ ඊළඟට තියෙන පිටපොත් වෙනොත් වර්ධනය වෙනවා. ඒකට කියනවා පපටිකහය වඩ්ඩන්ති. ගසේ සිවියනුත් වර්ධනය වෙනවා. ඒ වගේම තෙග්ුණා වඩ්ඩන්ති. ගහේ එළේ කොටසුනුත් වර්ධනය වෙනවා. ඒ වගේම සාරේන වඩ්ඩන්ති. සාරයෙන් අරටුවෙන් වර්ධනය වෙනවා. හිමාලය අසුරු කළ තියෙන වෘක්ෂ රටාවන් ඒ හිමාලය පර්වතයේ තියෙන දේශගුණය, පසේ සාරත්වය, නිරතුරුව වහින වැස්ස, මනස සූර්යාලෝකය මේ වගේ කරුණවල උපකාරවත් බව නිසා ඒ හිමාලය පර්වතයේ තියෙන ගස් අතුපතර වලින් වර්ධනය වෙනවා. පිටපොත්ෙන් වර්ධනය වෙනවා. සිවියෙන් වර්ධනය වෙනවා. එළය කොටසෙන් වර්ධනය වෙනවා. සාරයන වඩ්ඩන්ති අරටුවෙන් වර්ධනය වෙනවා. මෙන්න මේ උපමා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකටද? කල්යාණ මිත්‍රත්වයේ තියෙන ආනිසංස අපට පැහැදිලි කරන්න. භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා ඒව මේව කෝ භික්ඛවේ සද්දං කුල පුත්තන් නිස්සාය අන්තෝ ජනෝ පංචහි වඩ්ඩේහි වඩති. මෙන්න මේ වගේ තමයි ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයා ඇසුරු කරන අන්ත ජනයන් නැත්තං ඔහු සමීපය ඇසුරු කරන ජනයන් ඒතනැත්තාගේ ස්වාමි භාර්යාවන් දරුවන් ඥාතීන් සේවක කරකාදීන් මෙන්න මේ ඈත් කරුණ පහකින් වර්ධනය වෙනවා කියලා. මොනවද ඒ කාරණා පහ? සද්දේන වඩ්ඩති ශ්‍රද්ධාවෙන් වර්ධනය වෙනවා. සීලේන වඩ්ඩති සීලෙන් වර්ධනය වෙනවා. සුතේන වඩ්ඩති සෘතවත් භවෙන් ධර්මඥානෙන් දිනු වෙනවා. ඒ වගේම ඡාගේන වඩ්ඩති දන් දීමෙන් පරිත්‍යාග සීලයෙන් දිනු වෙනවා. පඤ්ඤාය වඩ්ඩති ප්‍රඥාවෙන් දිනු වෙනවා. කිසියම් ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයෙක් ඉන්නවා නම් බුදු දම සංඝ කෙන තෙරුවන් සරණ ගිහිපෝ යහපත් පුරුෂයෙක් මේ ලෝකේ ඉන්නවා නම් එතනත්තා නිවසක සාමි පුරුෂයෙක් වෙන්න පුළුවන්. භාර්යාවක් වෙන්න පුළුවන්. අම්ම තාත්තගෙන් කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් දරුවෙක් වෙන්න පුළුවන්. අසලැසියෙක් වෙන්න පුළුවන්. කාර්යාලයක ප්‍රධානියෙක් වෙන්න පුළුවන්. ආයතනයක ප්‍රධානියෙක් වෙන්න පුළුවන්. රටක නායකයෙක් වෙන්න පුළුවන්. අන්නේ තැනැත්තා ඇසුරු කරන අනිත් අයත් ශ්‍රද්ධාවෙන් සීලයෙන් සෘතවත් භවෙන් ත්‍යාගවන්ත භවෙන් සහ ප්‍රඥාවෙන් කියන මේ කාරණා පහෙන් දිනු වෙනවා කියලා සඳහන් කළා. මෙහි ප්‍රතිඵල ලෙස තැනැත්තා ඉදනන්දති මේ ලෝකයේදී සතුට වෙනවා. පෙච්චනන්දති පරලෝකයේදී සතුට වෙනවා. ඒ තැනැත්තා සුගතිගාමී වෙනවා. නැවත හොඳ සුගතියක් මනුස්ස ලෝකයේ, දිව්‍ය ලෝකයේ, බ්‍රහ්ම ලෝකයේ ආදී මේ තැනක ඉපදිලා ඒ තැනැත්තා පරලෝවදී වඩාත්ම සතුට වෙනවා කියලා සඳහන් කළා. සුගතිගාමී වීම සඳහා මෙන්න මේ කල්යාණ මිත්‍රත්වය ශ්‍රද්ධාවන්ත පුද්ගලයාගේ ඇසුර අනිත් අයට බෙහෙවින් උපකාරවත් වෙනවා කියලා සඳහන් කළා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම කාරණා තුරෙන් කල්යාණ මිත්‍රත්වය ආනිසංසය උන්වහන්සේ නිතරම අවධාරණය කළා. කොයිතරම් දුරට තමා ඇසුරු කරන කෙනා ජීවිතයට බලපෑමක් කරනවාද කියලා ඔබත් කල්පනා කරලා බලන්න. ඔබේ චර්යාව සහ ඔබ වැඩිපුර ආශ්‍රය කරන අය පිළිබඳව ඔබ අධ්‍යාපනයෙන් දිනුනා නම් ඔබ ළඟින් ඇසුරු කරපු ඒ යහළු මිත්‍රාදීන් ලැබිච්ච ආවාසය. ඔබ ශ්‍රද්ධාවෙන් දිනුනා නම් ඒකටත් හේතුනේ ඔබ ඇසුරු කරන අය. ඔබ සිල්වන්ත භාවයෙන්, සුරතවන්ත භාවයෙන්, පරිත්‍යාගශීලීත්වයෙන්, ප්‍රඥාවෙන් මේ කරුණ වලින් දිනුනා නම් ඒ දිනුනේ කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසාම නේද කියන එක ඔබට හොඳට සිහිපත් කරොත් ඔබට සිහිපත් කරගන්න පුළුවන්. පින්නතුනි, කලන ගුණ ඇති සත්පුරුෂ අය අපිට ඇසුරු කරන් ලැබෙන්නේ සසර කලාව මහා පින කානිසංශයක් විදියට. විශේෂයෙන්ම මේ සද්ධර්මය ඔබට ලැබෙන්නේ නිකන් නෙවෙයි. ඔබ සසර ජීවිතයේ පුරාම පින් දහම් කරලා ලකෝ ප්‍රාර්ථනාවක් කළා තියෙනවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. මේ කුසල කර්මයේ බලයෙන් මට නිවන් දක්නා ඥාති දක්වාම අයහපත් මිතුරන්ගේ ඇසුරක් නොලැබේවා, කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබේවා කියන ප්‍රාර්ථනයක් ඔබ සසරදී කළා තියෙනවා. අනෙහි ප්‍රතිඵලයක් විදිහටයි පින්නතුනි. මේ ලෝකයේ අද බලන්න බොහෝ දෙනා විවිධ රටවල ඉපදිලා නෙක් මිත්‍යා දෘෂ්ටිලින් ඉන සමයක විවිධ දේ ස්වභාවක උපද්දරව යුද වාතාවරණ මේ වගේ කරදර කම්කටොළු තියෙන ලෝකෙක ඉන පිරිස අතරින් ඔබ මේ වගේ සාමකාමී පරිසරයක හොඳ දෙමෝපියන්ගේ ආවාසයෙන් යහපත් කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරෙන් හොඳ සත්පුරුෂයන්ගේ ඇසුරෙන් අධ්‍යාපනය ලැබලා මේ වගේ යහපත් සියඔබ ගත කරන්නේ නිකන් නෙවෙයි සසර කලාව මහා පින කානිසංශයක් සහ ප්‍රාර්ථනාවක ප්‍රතිඵලයක් සේ හිතලා ඔබ හුඟා සතුටට පත්වන්න. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරන විශේෂ කාරණයක් සද්දං කුල පුත්තන් නිස්සාය අන්තෝ ජනෝ පංචහි වඩ්ඩේහි වඩති. ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයන් ඇසුරු කරගෙන ඉන්නකොට අන්තෝ ජනයා ඔහු ඇසුරු කරන සමීප තමයි ඔහුගේ ස්වාමි භාර්යම වෙන්න පුළුවන්, දරුවන් වෙන්න පුළුවන්, අම්මා තාත්තා වෙන්න පුළුවන්, අසලසියන් වෙන්න පුළුවන්. මෙන්න මේ අය මේ ශ්‍රද්ධාදී ගුණ දහමලින් දිනන වෙනවා කියන කාරණය. අපි මුලින් බලන්නට ඕන ශ්‍රද්ධාවන්ත කෙනා කියන්නේ කවුද කියලා. ශ්‍රද්ධාවන්ත කෙනාගේ ලක්ෂණ තුනක් පිළිබඳව ධර්මයේ සඳහන් වෙනවා. දස්සන කාමෝ සීලවතං සද්ධම්මං සෝතු මිච්ඡති විනේය මච්ඡේ රමලං සවේ සද්දෝති උච්චති. ශ්‍රද්ධාවන්ත කෙනාගේ තියෙන ලක්ෂණ තුන මොනවද? දස්සන කාමෝ සීලවතං සීලතුන් ගුණවතුන් දකින්නට ඔහු කැමති. සද්ධම්මං සෝතු මිච්ඡති නිරතුරුව ධර්ම ශ්‍රවණය කරන්න කැමති. විනේය මච්ඡේ රමලං මසුරු මල දුරු කරලා පරිත්‍යාග සීලයෙන් ඔහු නිතර දන් දෙන කෙනෙක් බවට පත් වෙනවා. සීලතුන් දකින්නට කැමැත්ත, ධර්මය අහන්නට තියෙන කැමැත්ත, දන් දීමට තියෙන උවමනාව. මෙන්න මේ ලක්ෂණ තුන තමයි මූලික වශයෙන්ම ශ්‍රද්ධාවන්ත කෙනාගේ ළඟ තියෙන ලක්ෂණය. මෙන්න මේ ලක්ෂණ යම්කිසි කෙනෙක් ළඟ තියෙනවා නම් ඔහු නිතර මේ ගුණධම් පුහුණු කරනවා. මේ පුහුණු කිරීමේ ප්‍රතිඵල ලෙස ඔහුගේ හිතේ තියෙන කෙලෙස් ටිකෙන් ටික අඩු වෙනවා. දැඩි ලෝභය අඩු වෙනවා. අවිජ්ජා අඩු වෙනවා. සිතේ තියෙන අමනාපකම්, අනිත්‍යය පිළිබඳව තියෙන තරහා, ద్వේෂය, ක්‍රෝධය, උපනාහය මෙන්න මේ දුර්වලතා ටිකෙන් ටික අඩු වෙනවා. අඩු වෙන මොකද වෙන්නේ? මේ තැනැත්තාට සාන්දෘෂ්ටික වශයෙන්ම මේ ධර්ම ආනිසංස දකිනකොට ඔහුගේ සතුට වැඩි වෙනවා. කෙලෙස් අඩු වෙන්න, හිත පිරිසිදු වෙනවා, හිතේ සතුට, සැනසීම, ප්‍රීතිය වැඩි වෙනවා. මෙන්න මේ ප්‍රීතිය වැඩි වෙනකොට ඔහුට තමගේ ළඟම ඉන්න ඥාතීන් මතක් වෙනවා. තිනුතුන ඔබත් කල්පනා කරලා බලන්න. ඔබ හොඳ අධ්‍යාපනයක් ලැබුවා නම් ඔබට මතක් වෙනවා ඔබගේ ළඟම ඥාතීන් විශේෂයෙන් දරුවන්ටත් අධ්‍යාපනය ලබා දෙනවා. ඊටම සරල උදාහරණයක් ගත්තොත් ඔබට හොඳ රසවත් කෑමක් ලැබුණොත් බලන්න. ඇතැමිට ඔබ ටිකක් අඩුවෙන් කාලා නැත්නම් ඔබේ කනුබව නොකර ඔබේ දරුවට, ඔබේ අම්මට තාත්තට, සහෝදර සහෝදරියන්ට, සාමි පුරුෂයාට, සාමි දියණියට ඒ කැම ඔබ ගෙනල්ල දෙනවනේ. ඒ තරම් කරුණාවක් ඔබේ ළඟ තියෙනවා. අන්න ඒ වගේම තමයි සද්ධර්ම ශ්‍රවණයෙන් මේ ශ්‍රද්ධා ප්‍රතිලාභේ ලබාගත්ු කෙනා එය භාවිත කිරීමෙන් ලබන ආධ්‍යාත්මික සුවය ඒ තැනැත්තාගේ ළඟම ඥාතීන්ට දෙන්නට උත්සාහ කරනවා. ඒක තමයි කල්‍යාණ මිත්‍රත්වය කියලා කියන්නේ. මෙන්න මේ ලක්ෂණය කෙනෙක්ගේ ළඟ තියෙනකොට හෝ තමාට හමු වෙන දරුවන්, ඥාති මිත්‍රාදීන් මේ හැම දිනාටම මේ ධම දෙන උත්සාහ කරනවා. හැබැයි ඒ අසල් වැසියන් ඥාතීන්ගේ ළඟ කිසියම් විශේෂ ගුණයක් තියෙනට ඕන. ඒ මොකද්ද? ඒ තමයි ඔහු දේශවන් යොමු කරන කෙනෙක්, සුවච බව තියෙන කෙනෙක්, සාවධානව ඇහුම්කන් දෙන කෙනෙක් වෙන්නට ඕන. මේ ධර්ම දෙන එක හරියට උපදේශනය වගේ, හරියට කවුන්සලින් වගේ. ඒ සේවාදායකයා ක්ලයන්ට් එකට කැමති නැත්නම් අපිට පුළුවන් කමක් නැහැ මේ දේ දෙන්න. අන්නේ වගේ අප ඇසුරු කරන කල්යාණ මිත්‍රයන් අපි ගැන බලන ප්‍රධාන ලක්ෂණයක් තමයි අපේ ළඟ සුවච ගතිය නැත්නම් සක්‍රීය සවන් දීම, ඇක්ටිව් ලිස්නින් කියන මෙන්න මේ ලක්ෂණ අපේ ළඟ තියෙනවද කියලා බලනවා. මේ ලක්ෂණ තියෙනවා නම් එයා අපට ධර්මයෙන් හුඟක් උදව් කරනවා. බෞද්ධ සාහිත්‍ය පුරාම මේ ලක්ෂණ අපට දැක ගන්න පුළුවන්. පින තුනහල ඇතේ බිම්සාර රජතුමා ගැන එතුමා ධර්ම අවබෝධය ලැබුවට පස්සේ එතුමාගේ ඥාතීන්ටත් මේ ධර්ම දෙන උත්සාහ කළා. විශේෂයෙන්ම කේමාදේවිය මුලදී බුදුරජාණන් වහන්සේ කරා යන අකමැති වුණා. නමුත් විවිධ උපක්‍රම යොදලා විහාරස්ථානය ගැන ගුණ ගායනා කරලා බුදුරජාණන් වහන්සේගේ ඇසුරට ඒ දේවිය යොමු කළා. ඇය බලන පින්නතුනි, මේ සම්බුද්ධ ශාසනයේ භික්ෂුණීන් අතරින් අග්‍රස්ථානයටපත් වුණා. ඊළඟට ඔබ ඇහැතේ අනාථපිණ්ඩික සිටුතුමා, ඔහුට හිටියේ පුතා කාලසිට පුත්‍රයා. ඔහු මුලදී බුදුරජාණන් වහන්සේ වෙත යන්නට කැමැත්තක් දැක්ුවේ නැහැ. නමුත් ඔහුට සල්ලි දීලා එක ධර්මදේශනාවක් අහලා වතින් කහවණු දහසක් දෙනවා කියන පොරොන්දුව මත බුදුරජාණන් වහන්සේ වෙත යොමු කළා. එපමණක් නෙවෙයි, එක බණ පදයක් මතක තියාගෙන ආවතින් තවත් කහවණු දහසක් දෙන මට්ටමට ඔහුගේ හිත යොමු කරලා දහමට යොමු කළා. කල්යාණ මිත්‍රත්වය කියන්නේ මේක. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය මේ අනාථපිණ්ඩික සිටුතුමා, ඔහු මුලින්ම දහමට නැඹුරුනේ දිනක් ඔහු රජගහ නුවර සිටුවරයා කරා ගියා කිසියම් කාර්යයක් සඳහා. ඒ ගිහිපු වෙලාවේ රජගහ නුවර සිටුවරයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාදෙන් දානය සූදානම් කරමින් හිටියේ. තමන්ගේ යහළු මිත්‍රාදීන් ගැන තරම් සැලකිල්ලක් නොදක්වා වැඩි අවධානය යොමු කරේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව. මේ රජගහ නුවර සිටුවරයා වෙතින් බුද්ධ කියන වචනය අසා දැනගත්ත විතරයි මේ සිටුතුමාට උනන්දුවක් ඇති වුණා බුදුහාඳුරු මුණ ගැහෙන යන්න. සතර බොහෝ කාලයක් මේ සඳහා ප්‍රාර්ථනා කරගෙන ආපු කෙනෙක් නිසා බුද්ධ කියන වචනේ අසා දැනගත්තු ගමම ඔහු මොකද කළේ? බුදුහාඳුරෝ මුණ ගැහෙන යන තීරණය කළා. ඔහු රාත්‍රී යාමේ අවස්ථා කිහිපයක අවදි වුණා එළි වෙලා කියලා හිතාගෙන. ඒ තරම් ප්‍රසාදයක් හටගත්තා මේ බුද්ධ කියන වචනේ අසූ සැනින්ම. ඔහු මග කතර ගෙවාගෙන බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට ගියා. මේ ගිහිපු අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මොහු එනකොටම මුලින්ම දැකපු අවස්ථාවේදීම මොහුගේ නම කියලා කතා කළා. සුදත්ත කියලා කතා කළා. අනාථපිණ්ඩික සිටුමාගේ නියම නම සුදත්ත. මේ සුදත්ත කියලා කතා කරනකොටම ඔහු බලවත් ප්‍රසාදයට පත් වුණා. ඒ මුල් ඇසුරේදීම ඔහු සෝවාන් වෙන්න පුළුවන්කම ලැබුණා ධර්ම ශ්‍රවණය කළා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය තවත් රජ කෙනෙක් තමයි පුක්කුසාති කියලා. මේ පුක්කුසාති රජතුමා තමන්ගේ මිතුර වශයෙන් හිටිය මගදේහි බිම්සාර රජතුමා වෙත නිරතුරුව ගනුදෙනු ආදිය කළා. මේ දෙන්න මුණ ගැහිලා තිබුණේ නැහැ. නමුත් බඩු භාණ්ඩ ආදිය හුවමාරු කර ගනිමින් මොවුන් මිතුරන්සේ කාලය ගත කළා. එක්තරා අවස්ථාවකදී මේ පුක්කුසාති රජතුමාට ලැබෙච්ච ඉතාම වටිනා මාණික්කයක් මගදේහියේ මගදාධිපති බිම්සාර රජතුමා වෙත යැව්වා. ඉතාම වටිනා මාණික්කයක් සරසලහෝ රජතුමා වෙත යැව්වට පස්සේ රජතුමා කල්පනා කළා, මේ තරම් මැණිකක් ලැබිච්ච අවස්ථාවේදී මා මොහොත මීටත් වඩා වටිනා දෙයක් දෙන්න ඕන. ඔහු මොකද දුන්නේ? ඔරන් කරඬුවක, රත්තරන් පත්‍රයක, රම් පතක බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවන් සරණ යන කියලා ලිපියක් ලියලා තමාගේ මිතුරා වෙච්ච අර පුක්කුසාති රජතුමාට පිටත් කර හැරියා. මේ පුක්කුසාති රජතුමා කියන සසර බොහෝ පින් දහම් කරගෙන ප්‍රඥාව දිනු කරගෙන ආපු කෙනෙක්. ඔහුත් ඒක ලැබිච්ච ගමම්ම බුදුරජාණන් වහන්සේ සොයාගෙන ගියා. භාගතුන් වහන්සේ මුණ ගැහුණු මුල්ම අවස්ථාවේදී මුල්ම ධර්ම දේශනාවේදීම ඔහු අනාගාමී ඵලයට පත් වුණා කියලා සඳහන් කළා. ඒ වගේම ඔබ දන්නවා දමදිව රාජ්‍ය කරපු අශෝක රජතුමා. මේ රජතුමා ධර්ම ශ්‍රවණය කළ ඒ හටගත්තු ප්‍රසාදය නිසා ඔහු දමදිව පුරාම විහාර විහාරස්ථාන 84,000ක් නිර්මාණය කළා, පූජා කළා. ඒ විතරක් නෙවෙයි, තමන්ට net දෙක වගේ හිටිය දරුවෝ දෙන්නා සංගමිත්තා මහින්ද මේ දරුවන් දෙදෙනා සාසනෙ පූජා කළා. ඒ වගේම තුන්වෙනි ධර්ම සංගායනා සිදු කරලා සාසනය පිරිසුදු කළා. එපමණක් නෙවෙයි, ලෝකේ රටවල් 9කට බුදුදහම ව්‍යාප්ත කළා. ඒ අතර පින්නතුනි, මේ රජතුමා විශේෂ කාර්යයක් සිදු කළා. දම්දිව බොහෝ ස්ථානවල සෙල්ලිපි කරලා තිබ්බා විවිධ දහම් පාඩ ලියලා ධර්ම දානමය පින්කමක් වශයෙන්. ඔහුගේ සෙල්ලිපි වල සඳහන් කරනවා, මගේ සතුරෝ ධර්මය අසත්වා, මගේ සතුරෝ ධර්මය හැසිරෙත්වා කියලා ප්‍රාර්ථනා කළා. බලන්න පින්නතුනි, ශ්‍රද්ධාවට පත් වෙච්ච කෙනෙක් කැමති ඔහු තමන්ගේ මිතුරන් විතරක් නෙවෙයි තමන්ගේ සතුරනොත් මේ ධර්මයට එනවට කැමති. ඇයි ඒකට හේතුව? ඔහු ශ්‍රද්ධාවට පත් වෙනකොට, සිල්වන්ත වෙනකොට, ධර්මාභෝධය ලැබෙනකොට, පරිත්‍යාගශීලීත්වයේ දිනු කරනකොට, එන්න එනම ප්‍රඥාව දිනු වෙනකොට ඔහුගේ ජීවිතේ ලොකු පරිවර්තනයක් වෙනවා, සතුට වැඩි වෙනවා. ඔහු හුඟක් කැමති සත්පුරුෂයෙක් ලෙස අනිත් අය සමග මේ සතුට බෙදා හදා ගන්න. ඒ සඳහා කරන ප්‍රධාන දේ තමයි අනිත්‍යයට මේ ධර්ම වරප්‍රසාදය ලබා දෙනවා. නියම සත්පුරුෂ කෙනා ශ්‍රද්ධාවන්ත වෙන විතරක් නෙවෙයි, ශ්‍රද්ධාවට පත් වෙච්ච සත්පුරුෂ කෙනා අනිත්‍ය ශ්‍රද්ධාවෙහි පීඩවනවා. සිල්වන්ත වෙච්ච කෙනා අනිත්‍ය සීලේ සමාදන් කරවනවා. ශ්‍රුතවත් භාව ඇති කරගත්තු කෙනා අනිත්‍යට ශ්‍රුතවත් භාව ඇති කරන්න උදව් කරනවා. ත්‍යාගවන්ත බව දන් දෙන කෙනා තනියම දන් දෙන්නේ අනිත් ඇත් ඒකට සම්මාදම් කරගන්නවා සහභාගී කරගන්නවා. ප්‍රඥාව දිනු කරගත්තු කෙනා අනිත් ඇගේ ප්‍රඥාව දිනු කරලීම සඳහා කටයුතු කරනවා. මේක තමයි සත්පුරුෂයෙකුගේ තියෙන ලක්ෂණය. ශ්‍රද්ධාවන්ත කෙනා අනිත් ඇට ශ්‍රද්ධාව දීමන කටයුතු කරනවා. සිල්වන්ත කෙනා අනිත් ඇස් සීලය සමාදන් කරවනවා. ශ්‍රුතවන්ත කෙනා අනිත් ඇට ධර්මඥානෙ දෙන්නට උත්සාහ කරනවා. දන් දෙන කෙනා අනිත් ඇයට ඒ දාණයට සම්බන්ධ කරගන්නවා. ප්‍රඥාවන්ත කෙනා ප්‍රඥාව අනිත් ඇටත් ලැබෙන විදියට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, සමති දර්ශනා භාවනා මේ ආදිය සඳහා අනිත් අයව යොමු කරනවා. පින්නතුනි මේ සූත්‍රයෙන් විශේෂයෙන් දක්වන කාරණා පහක් ශ්‍රද්ධාව, සීලය, සුරතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය සහ ප්‍රඥාව කියන කාරණා. මේ සූත්‍රයෙන් ප්‍රධාන වශයෙන් විස්තර කරන්නේ සුගතිගාමි වීමේ මාර්ගය. මීට සමගාමි වෙන වචන පහක් ගැන ඔබ අහලා තියෙනවා. ශ්‍රද්ධාව, වීරිය, සති, සමාධි, ප්‍රඥා. එක පැත්තකින් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. අනිත් පැත්තෙන් විස්තර කරනවා සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. මේ කාරණාවල කිසියම් වෙනසක් තියෙනවා. හොඳට පින්නොතුනි මේ ගැන අවධානයෙන් ඉන්න. බුදුරජාණන් වහන්සේ ස්වර්ගගාමි මාර්ගයේ දේශනා කරපු බොහෝ සූත්‍රවල මේ මහාසාල සූත්‍රයත් එහෙමයි. ඒ වගේම විශේෂයෙන් මහානාම සාකිට දේශනා කරපු බොහෝ සූත්‍රවල දක්වන්නේත් මේ කරුණු පහමයි. මොනවද? ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව. මේ කරුණු පහ මූලික වශයෙන් ඉලක්ක කරන්නේ මේ ජීවිතයේ සතුට සැනසීම ලබන්නට, විශේෂයෙන් පරලෝක ජීවිතයේ සුගතිගාමි වීම සඳහා තමයි අනුශාසනා කරන්නේ. ඇයි ඒකට හේතුව? අපේ ජීවිත අභියස තියෙන ලොකුම අභියෝගය තමයි මරණයෙන් මත්තේ අපාගත වෙන තියෙන අවස්ථාව. මෙන්න මේ අවස්ථාව මගහැර ගන්නට අපේ ළඟ දිනු කරගත යුතු ගුණාංග තමයි මේ තියෙන්නේ. එකක් තමයි ශ්‍රද්ධාව. භාගතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් හරි කිසියම් කෙනෙක් ඇති කරගෙන තියෙනවා නම් ඔහු දුගතිගාමි වෙන්නේ නැහැ කියලා සඳහන් කළා. අන්න ඒ නිසා ශ්‍රද්ධාව සුගතිගාමි වෙන හේතු වෙනවා. සීලය. සිල්වන්ත භාවයේ සුගතිගාමි වීමේ ප්‍රධාන නිර්ණායකයක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා සිල්වන්ත භාවය ඉතාම වැදගත්, විශේෂයෙන් පංචශීල ආරක්ෂා කිරීම. ඊළඟ ශ්‍රුතවන්ත භාවය. ධර්මඥානෙ තිබීම යම් කිසි කෙනෙකුට තියෙනවා නම් අන්න ඒක හේතු වෙනවා එතනටට අපායෙන් බේරෙන්න. අන්න ඒ නිසයි කියන්නේ උපාය දන්න කෙනා අපායෙන් බේරේ කියලා. අපායෙන් බේරෙන විදිය ඔහු දන්නවා. ඔහු හැකිතා කකුසල කර්මලින් මිදලා නිවැරදි වඩා තනිසංසදායි කුසල දහම් සිද කරගන්නට මේ ශ්‍රුතවත් බව ඔහුට හේතු වෙනවා. ඊළඟ කාරණේ තමයි ඡාග ගුණය, දන් දීම. මරණයෙන් පස්සේ දුගතිගාමි වෙන බොහෝ දෙනා දුගතිගාමි වෙන්නේ දැඩි ලෝභය නැත්නම් අභිජ්ජහව නිසා. මනුෂ්‍යයන් අතරින් ඉන්න බොහෝ දෙනෙක් මිය ගිහිලි ඉපදෙන්නේ ප්‍රේත ලෝකේ. ඊට ප්‍රධානතම හේතුව තමයි දැඩි ආශාව, ලෝභය. හරි හම්බ කරපු වස්තුවට, දරුවන්ට, ඥාතීන්ට, දේපළවලට තියෙන දැඩි ආශාව නිසා අවසාන මොහොතේ හිත හදාගන්න බැරුව ඇතැම් විට ඒ දේපළ, ධනය, ඥාතීන් ඇසුරෙන්ම ප්‍රේතයන් වල උපදිනවා. අන්න ඒ නිසා ටිකෙන් ටික පරිත්‍යාගශීලීත්වය, ත්‍යාගවන්ත භාවය, දන් දීම පුරුදු කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි. සබ්බේ පීහි මනාපේහි නානා භවෝ විනා භවෝ අබින්හන් පච්චවේකේ තබ්බන් කියපු විදියට අප කැමති අප ප්‍රියමනාප සීලම දේවල් වලින් Tamanට වෙන් වෙලාඳ සිද වෙන බව කලින්ම සීපක් කළ තියන්නේ. දවසට එක විනාඩි දෙකක් හරි S2 පියාගෙන කල්පනා කරන්න. මගේ දේපළ ටිකින්, මගේ දරුවන්ගෙන්, මගේ ඥාතීන්ගෙන්, මගේ ගෙදරින්, මගේ ශරීරයෙන් මට වෙන් වෙලාඳ සිද වෙනවා කියලා. මේ දේවල් හැමදේම කිසියම් දවසක මට අත්හරින සිදු වෙනවා නේද කියන කාරණය පිනොතින මොහොතකට හරි සීපත් කරන්න. මෙහෙම සීපත් කරපු පමණට අපට අවසාන මොහොතේ හිත හදාගන්න ලේසි. ඒ විතරක් නෙවෙයි, අවසාන මොහොතෙහි වඩාත්ම සතුටෙන් සැනසීමෙන් මේ ජීවිතේ නිමාටපත් කරන්නටත්, එහි ප්‍රතිඵල වශයෙන් මරණය මත ජීවිතය දුගතිගාමි නොවන විදියට සුගති ස්ථාවර කරගන්නට අපට ඒක හේතු වෙනවා. පින්නතුනි මෙන්න මේ මාර්ගයේ ඉන්න ගමන් අපට සැබෑ කල්යාණ මිත්‍රයන් ලැබුණොත් අපි සුගතිගාමි වීමෙන් විතරක් නවතින්නේ නැහැ. දැන් ඔබ හොඳට ඉගෙන ගත්ත අය ඔබ කුඩා කාලේ පටන්ම බලන්ටි ගෙන්ටි ක අධ්‍යාපනයේ ඉදිරියට ආපු ආකාරය. ඔබ පාසලට බාර දීපු මොහොතේ පටන් ශිෂ්‍යත්ව පාසලේ උත්සාහ කළා. පහේ ශිෂ්‍යත්ව විභාගය පාස් වුණා. වස් සාමාන්‍ය පෙළ, උසස් පෙළ මේ වගේ ගිහිල්ලා සරසවි අධ්‍යාපනය ලැබලා ප්‍රථම උපාධිය ගත්තා. ඔබ එතනින් නැවතුණේත් නැව ඔබ අඛණ්ඩ වැතැමිට ඉදිරියට ආවා. ඔබ පශ්චාත් උපාධි කළා. අවසාන වශයෙන් ඔබ ડોක්ටරේට් එකක් කළා. ඔබගේ ලබන්න පුළුවන් ඉහළම රැකියාවට පත් වුණා. බලන්න මේ අධ්‍යාපනයෙන් ඔබ අඛණ්ඩ විදිරට ආපු හැටි. අන්න ඒ වගේ තමයි ඔබ සැබෑ බුද්ධිමතෙක් නම් ඔබ දැක ගන්නට ඕන ධර්මයේ ඉහළම තලය මොකක්ද කියලා. ඔබ යන ගමන් මඟ වඩ වඩාත්ම සතුට වැඩි වෙන ගමන් මාර්ගයට දෙකද යන්නේ. නැත්නම් මේ ජීවිතේ අපි ඉදිරියට යනකොට අපේ සතුට අඩු වෙනවාද කියලා අපි අප ගැන විමසලා බලන්න. මේකට හොඳම නිර්ණායකයක් තියෙනවා. මොහොතට කල්පනා කරලා බලන්න ඔබේ දැන් ජීවිතයේ වඩාත්ම සතුට තියෙන කුමක් පිළිබඳවද කියලා. ඔබ දැනට වැඩිපුරම සතුට වෙන කවුරු පිළිබඳවද? ඔබේ රැකියාව පිළිබඳවද? ඔබේ උපාධිය පිළිබඳවද? මාසෙට ලැබෙන වැටුප ගැනද? දරුව ගැනද? සාම පුරුෂයා භාර්යාව ගැනද? ගෙදර ගැනද? නැත්නම් ඔබේ ශරීරයේ තියෙන රූප සම්පත්තිය ගැනද? ඔබ වැඩිපුර හිතන්නේ වැඩිපුර සතුට වෙන කියලා බලන්න. මෙන්න මේ වගේ දෙයක් පිළිබඳව නම් ඔබ ජීවිතේ වැඩිපුර සතුට වෙන්නේ. අපි අවංකව තේරුම් ගන්නට ඕන. අපි මේ ගත කරන්නේ සතුට වැඩි වෙන ගමන් මාර්ගයක නෙවෙයි, සතුට අඩු වෙන ගමන් මාර්ගයක කියලා. ඇයි ඒකට හේතුව? අපි කරන රැකියාවෙන් අපි විස්රාම යනවා. අපේ රැකියාව අවසාන නිස්ඨාව, ෆයිනල් ගෝල් එක විදිහට අපි තියාගෙන හිටියනම් අපි විස්රාම යන දවසේදී දුක් වෙන වෙනවා. අපේ ජීවිතයේ අවසාන ඉලක්කය දේපල කියලා හිතාගෙන හිටියනම් ඒ දේපල ටිකෙන් ටික අහිමි වෙන දවසට දුක් වෙන වෙනවා. අපේ ජීවිතයේ ඉහළම සතුට දරුවන් කියලා දරුවන් මතය කියලා හිටියනම් ඒ දරුවන් වෙනත් කෙනෙකුට බාර දෙන දවසේදී අපට දුක් වෙන වෙනවා. අපේ ජීවිතයේ ඉහළම සතුට රූප සම්පත්තිය කියලා හිතුවනම් මේ ශරීරයේ ටිකෙන් ටික වියපත් වෙනකොට, ලෙඩ වෙනකොට අපට දුක් වෙන වෙනවා. අපි ජීවිතේ විශ්වාසය තියාගෙන හිටියේ මේ භෞතික දේවල් මත නම් අපි මරණයට පත් වෙන මොහොතේ අපි දැඩි සංවේගයකට පත් වෙනවා. එහෙනම් අපි ටිකෙන් ටික මේ ගමන් කරලා තියෙන්නේ සතුට අඩු වෙන මාවතක. මේක අපි අවංකව තේරුම් ගන්නට ඕන. මෙන්න මේ ගමන් මාර්ගය වෙනස් කළා අපි ඔය සැබෑ ලෙසම යහපත් ගමන් මගකට, නැත්තම් වඩාත්ම ඉහළ ආධ්‍යාත්මික ඉලක්කයකට අප යොමු කරලා අපේ සතුට දිනෙන් දින වැඩි වෙන මාවතකට මගහසර විවර කළ දෙනවා අපට ලැබෙන සැබෑ කල්යාණ මිත්‍රයම්. ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව කියන මේ කරුණු අපට මූලික වශයෙන්ම හේතු වෙන්නේ සුගතිගාමීවම සඳහා. නමුත් මීටත් වඩා ඉහළ තලයකට යනකොට අපේ ගුණධම් දිනු වෙනවා. අර සීලය, ශ්‍රුතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය අනිවාර්යයෙන්ම පිහිටනවා. ඒවක නමුතෙන් කතා කරන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒව මත පිළිහෙටලේ තන තාගේ තව අලුත් ගුණාංග ටිකක් එකතු වෙනවා. මොනවද ඒ? ඒ තමයි ශ්‍රද්ධාවෙන් පස්සේ වීරිය, සතිය, සමාධිය කියන මේ අලුත් ගුණාංග තුනක් එකතු වෙනවා ඉන්ද්‍රිය ධර්ම විදියට. හොඳට අවධානයෙන් ඉන්න. මුලින් අපි කිව්වේ ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව. එතන ඉඳලා තව පියවරක් අපි ඉදිරියට ගියා. කොතෙන්ටද ගියේ? ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම කරා අපි ඔසවා තැබ්බා. කොහොමද අපි එතෙන්ට ඔසවා තැබුවේ? නිකන් නෙවෙයි. ඒක සම්මාදිටියෙන් කලින්. අර මුලින් අපි කරුණු සිද්ධ කළේ කම්මසගත සම්මාදිටිය ඉඳලා. අන්න එතන ඉඳලා දැන් අපි දැවැන්ත වේගයකින් අපි ඉහළ තැනකට ඔසවා තබනවා. ඒ කොතනද? ඒ තමයි ආර්ය සම්මාදිට්ඨිය, චතුසත්‍ය සම්මාදිට්ඨිය, අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා කියපු විදියට චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අවබෝධය. දුක කියන්නේ මොකද්ද? දුකට හේතුව කියන්නේ මොකද්ද? දුකේ නිරෝධය, නිරෝධගාමිනී පටිපදා මොකද්ද කියන අවබෝධය. භාගතුන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වීමෙන් ලෝවැසියන්ට ලැබෙන ප්‍රධානතම ආනිසංසය තමයි මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අසහා දැනගන්නට අවස්ථාව ලැබීම. එනිසායි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මා අතීතයේ දැනුත් කරුණු දෙකක් විතරයි ලෝකෙට දේශනා කරන්නේ. ඒ මොකද්ද? දුකත් දුකේ නිදහස් වීමත් විතරයි කියලා. එතකොට අපේ ජීවිතයේ මේ චතුරාර්ය සත්‍ය ක්‍රියාත්මක ආකාරය අපි නුවණින් දැක ගන්නට ඕන. අපේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ අභ්‍යන්තර ආයතන හයත් ඊට අරමුණු එක්වෙන අරමුණු වශයෙන් එන බාහිර අරමුණු වන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටම්බ ධම්ම කියන මේ අරමුණු හය. පින්නතුනි මෙන්න මේක තමයි අපේ සමස්ත ජීවිතය කියලා කියන්නේ. එතකොට අපි රූපයක් දකින මුල් අවස්ථාව එක විපාක මට්ටමේ අවස්ථාවක්, ඇසට රූපයක් ගැටෙන මුල් අවස්ථාව. ඇසට රූපයක් හමු වෙන මුල් අවස්ථාවේදී ස්කන්ධ පංචකයක් හටගන්නවා. ඒක හටගෙන එතනම නිරුද්ධ වෙනවා. මේ හටගන්න මුල් අවස්ථාව විපාක මට්ටමේ ස්කන්ධ පංචකයක්. ඒක සැපක්වත් දුකක්වත් නෙවෙයි. ඒක උපේක්ෂා සාගත මට්ටමේ විපාක මට්ටමේ ස්වභාවයක්. මෙන්න මේ தත්වය තුල අපට අඛණ්ඩව පිහිටරින්න බෑ. එතෙන්දී හටගන්න විඥානයේ පකටි පරිසුද්ධ මිදං චිත්තං කියපු විදිහට පිරිසුදු සිතක් සහිත ස්කන්ධ පංචකයක් හටගන්නේ. ඒ ස්කන්ධ පංචකය එතනම නිරුද්ධ වෙනවා. එතන හටගන්න විඥානයත් ඒ මුල් අධ්‍යක්ෂයටම නිරුද්ධ වෙලා යනවා. ඒ මුල් අවස්ථාවේ ඉඳගෙන අපට කිසිම දෙයක් සම්පූර්ණම හඳුනා ගන්න බෑ. අපි ඒ දේ හඳුනාගන්නේ අන්නේ මුල් ස්කන්ධ පංචකේ නිරුද්ධ වෙච්ච අවස්ථාවක වර්තමාන කර්ම විදියට. එතකොට අපි යම් කිසි දෙයක් හඳුනා ගන්න හැම අවස්ථාවකදීම අපි තේරුම් ගත යුතු දෙයක් තමයි අර මුල් අධ්‍යක්ෂයම දැන් නිරුද්ධ වෙලා තියෙන කියලා. ඔබ මේ මොහොතේ රූපයක් දැකලා මේ පේන රූපය ඔබ හඳුනා ගන්නව නම් ඔබ දක්ෂ වෙන්න ඔබේ ශ්‍රද්ධාව තියෙන්නට ඕන බුදුහාඳුරන්ගේ දේශනාවට. මොකක්ද ඒ ශ්‍රද්ධාව? ඔබ දැන් මේ රූපය හඳුනා ගන්න අවස්ථාවේදී ඒ හඳුනා ගැනීමට මුල් වෙච්ච මුල් ඇස රූපය කියන රූපස්කන්ධයත්, චක්කු විඥානය කියන විඥානස්කන්ධයත්, චක්කු සම්පස්සේ කියන ස්පර්ශයත්, රූප සංඥා කියන සංඥාස්කන්ධයත්, රූප සංචේතනා කියන සංඛාරස්කන්ධයත් කියන ඒ ස්කන්ධ පංචකම මේ මොහොතේ නිරුද්ධ වෙච්ච මොහොතකයි මේ වර්තමාන මන ආයතනයෙන් අර නිරුද්ධ වෙච්ච දේ පිළිබඳව සංඥා වේදනා විදියට ධර්මාලම්බනයක් හැටියට මනෝ විඥාණයෙන් දකින මොහොතයි මේ වර්තමානයේ කියලා දකින දක්ෂ වෙන්නේ. එතකොට මෙන්න මේ යථාර්ථය දැන නොගත්තොත් මොකද වෙන්නේ? අර නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකේ අරබයා එක්ක අපි අපුඤ්ඤා විසංකාර සිද්ධ කරනවා. හිත අපිරිසිදු වෙනා ලෝභ දෝෂ මොහ සහිතව ක්‍රියා කරලා අකුසල කරගන්නවා. අපුඤ්ඤා විසංකාර. එතැමිට පුඤ්ඤා විසංකාර කරනවා. දන් දීම, සිල්වන්ත වීම, අසරණයට පිහිටවීම ආදී පින්දාම අපට කරන්න පුළුවන්. හැබැයි ඒත් අපි අර නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචක ඇති දෙයක් විදියට අවිද්‍යාව හා භව තණ්හා තුල ඉඳගෙනයි ඒ පුඤ්ඤා විසංකාරත් සිදු කරන්නේ. එතැමිට ඊටත් වඩා දියුණු වෙලා අපිට ධානය උපදවා ගන්න පුළුවන් රූපාතර ධාන. ඒවත් පුඤ්ඤා විසංකාර මට්ටමටම යන්නේ. ඒත් අපි මේ අවිද්‍යාව තුළමයි. මේකට වඩා ඉහළට දියුණු වෙලා අපට අරූපාවචර ධානය ලබන්න පුළුවන්. ආකාස අනංචායතන, විඤ්ඤාණංචායතන, ආකින්චාඤ්ඤායතන, නේවසඤ්ඤාණාසඤ්ඤායතන කියන මේ අරූපාවචර ධානය නැත්තම් ආනිඤ්ඤාපි සංඛාර රැස් කරන්නත් පුළුවන්. එතෙන්දීත් අපි මේ විඤ්ඤාණය ඇතයි කියලා ඇත නැත කියන අන්ත දෙක තුල අපි ඉන්නේ. අවිද්‍යාව තුල, භවය තුල ඉන්නේ. මේ තුනම හටගන්නේ අපුඤ්ඤාවි සංඛාර, පුඤ්ඤාවි සංඛාර, ආනිඤ්ඤාවි සංඛාර කියන මේ තුනම හටගන්නේ බාහිර ලෝකයක් ඇතයි කියලා ගන්න ආකල්පයෙන්, නැත්තම් නැතයි කියලා ගන්න ආකල්පයෙන් මේ දෙකම පවතින අවිද්‍යාව නිසා භව තණ්හාවේ ප්‍රතිඵල විදියට එය හටගන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියපු විදියට. මේ ඉන්නේ අපේ සංසාර චක්‍රේ. අපි කුසල් ඒ ලෞකික මට්ටමේ කුසල කරත්, අපි අපුඤ්ඤා විසංඛාර කරත් මේ අපි ඉන්නේ සංසාර චක්‍රය තුල. එහි අවසානය තමයි ජරා මරණ වලින් කෙලවර වෙන්නේ. අවිද්‍යා පත්‍ය සංඛාරා කියන මට්ටමෙන් ආරම්භ වුණා නම් අපිට මැද කොහෙවත් නවතින්න පුළුවන් කමක් නෑ. අවසන් වෙන්නේ ජාති පත්‍ය, ජරා මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස් උපායාස කියන මට්ටමට යනවා. එතකොට මෙන්න මේ ලෞකික සත්‍ය තුල, ලෞකික සම්මාදිට්ඨිය තුල ඉඳගෙන අපි දක්ෂ වෙන්නට ඕන හැකිතරම් පුඤ්ඤාවි සංඛාර සිද්ධ කරන්න. ඒ අතර අන්නේ පුඤ්ඤාවි සංඛාරම ආදර්ශයට අරගෙන ආශිර්වාදයක් කරගෙන කල්‍යාණ මිත්‍රයන්ගට සමීප වෙලා මේ සංසාර චක්‍රේ නිදහස් වෙන මාවත තේරුම් ගන්න ඔබ දක්ෂ වෙන්නට ඕන. ඒ සඳහා අපි මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබුණොත් අපි අපේ සිත ගැන අවබෝධ කරගන්නවා. මොකද තත්වය මේ අපි යමක් සිහිපත් කරන මොහොත මේ නිරුද්ධ වෙච්ච ලෝකයක් අපි මනසින් සිහිපත් කරන්නේ. අන්නේ සිහිපත් කරන සිතත් අහුත්වා සම්බුතං හුත්වාන වර්ෂිත කියපු විදියට පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන මේ යථාර්ථය දකින්න දක්ෂ වෙන්නට ඕන. මේක දකින්න දකින්න මොකද්ද අපේ වෙන්නේ? අපි ටිකෙන් ටික පින්නතුනේ එක පැත්තකින් බාහිර රූපෙන් නිදහස් වෙනවා. අනිත් පැත්තෙන් අභ්‍යන්තර සිතෙනොත් නැත්තම් නාමයන්තේනොත් අපි නිදහස් වෙනවා. අපි හැම වෙලාවෙම බලන්නේ දකින්නේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ ජීවිතය කියන්නේ මේ රූප වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ පංචකයක් හටගෙන නිරුද්ධ වීමයි ජීවිතය කියන්නේ දකිනවා. මේක දකින්න දකින්න එක පැත්තකින් බාහිර රූපෙන් නිදහස් වෙනවා. රූපෙන් නිදහස් වෙච්ච පමණට රූපෙන් නිදහස් වෙනවා කියන්නේ පින්නතෙන් රූපය අයින් කරන එක නෙවෙයි. බාහිර රූපයක් දකිනකොටම ඇසෙන් දකිනකොට කනෙන් අහනකොට නාසයෙන් ගඳ සුවඳ විඳිනකොට දිවෙන් රස විඳිනකොට ශරීරයෙන් පහස ලබනකොට සිතට අතීත රූපයක් සිහිපත් වෙනකොට මේ හැම වෙලාවෙම අපි දකින්න දක්ෂ වෙනවා මේ දැන් දකින්නේ නිරෝධයේ රූපයක් කියලා. ඔබට දරුවා සිහිපත් වෙන පුළුවන්, රැකියාව සිහිපත් වෙන පුළුවන්, අම්මා තාත්තා සිහිපත් වෙන පුළුවන්, ඔබේ කණ්ණාඩි ඉස්සරහට ගියාම කණ්ණාඩි ඔබේ රූපය පේන්න පුළුවන්, කෑමක් කන අවස්ථාවේ රස විඳින අවස්ථාව වෙන්න පුළුවන්, සුවඳක් ආග්‍රහණය වෙන අවස්ථාවක් වෙන්න පුළුවන්, ශරීරයට පහසක් ලැබෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. මේ හැම වෙලාවෙම ඔබේ හිතට රූපයක් නිර්මාණය වෙනවා. පින්නොතින අපි දක්ෂනෝතින් මේ නිර්මාණය වෙන රූපය නිරුද්ධ වෙච්ච රූපයක්, ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච රූපයක් පිළිබඳව මා මනසින් සිහිපත් කරන අවස්ථාවක් කිය මේ කියලා දැනගත්තොත් පින්නොතින මොකද වෙන්නේ? එතකොට අපට අර බාහිර රූපයක් නිර්මාණය වෙන්නේ අපි දන්නවා නිරුද්ධ වෙච්ච රූපයක් මේ පේන්නේ කියලා. ඈත ආකාශයේ තාරකාවක් පේනකොට අපිට අවබෝධ වුණොත් දැන් මේ පේන තාරකාව මීට අවුරුදු 100 ගණනකට කලින් විනාශ වෙච්ච එකක් දැන් මම දකින්න කියලා. අපට ඒ තාරකාව ගැන දැඩි ආශාවක්වත් අමනාපයක්වත් හටගන්නේ නැහැ. නමුත් අපට ඒ තාරකාව දකින්නත් පුළුවන්. පින්තූරයක් ගන්නත් පුළුවන්. ඒ ගැන කතා කරන්නත් පුළුවන්. අන්න ඒ වගේ අවබෝධයක් අපට එනවා. අපි පින්නොතුනේ කෑම පිඟානක කෑම ටිකක් දාගෙන කෑම කනකොට අපි ඒ කෑම පිඟාන දිහා බලාගෙන කෑම කන්නේ. කඩන රස දැනෙනකොට අපි හිතන්නේ මේ පිඟානේ තියෙන කෑමේ මේ රස එන්නේ කියලා. ඇත්තටම පින්නතුන් රස එන්නේ මොකේද? රස ඔබට මේ මොහොතේ දැනෙන ඔබේ කටේ තියෙන ආහාරය. ඒ කටේ තියෙන ආහාරය අර පිඟානේ තියෙන වගේ ලස්සන දෙයක් නෙවෙයි. ඒක කෙල සමග මිශ්‍ර වෙලා, දත් වලින් හැපිලා, දිවෙන් එහාට මෙහාට ගිහිල්ලා, හරියට වමනයක් වගේ දෙයක තමයි මේ රහ ඔබට එන්නේ. අර පිඟානේ තියෙන විදිහටම කටේ තියාගත්තොත් පින්නතුන් මේ වගේ රහක් නැහැ. ඒ රහ දැනෙන්නේ මෙන්න මේ සංයෝගයත් එක්ක එකතු වෙච්ච ස්ථානයකයි ඔබට දැනෙන්නේ කියලා තේරුම් ගන්න දක්ෂ වෙන්නට ඕන. එතකොට පින්නතුනි ඇත්තටම ඔබට අර කටේ තියෙන ආහාරය නැවත එළියට ගත්තොත් ඔබට ආශාවක් ඇති වෙනවද කටට දාගන්න? කොච්චර රසවත්දයක් වුණත් පින්නතුනි බලන්න කටේ දාලා ඔබ හැපුවට පස්සේ හපලායි පිරිසකට එළියට ගන්න බලන්න. අනේ මේක හරියම රස දෙයක් මං ආයි කටට දා ගන්න ඕනේ කියලා ඔබ දා ගන්නවද? පින්නොතිනි මේ අවබෝධය ලැබුණොත් අපි ඒකට ආසා කරන්නේ. අනේ වගේම තමයි ඔබ ඇසින් රූපයෙන් දැකලා සතුටු වෙන අවස්ථාව ඇත්තටම රූපයේ වර්තමානයේ අර පිඟානේ තියෙන දේ වගේ දෙයක් නෙවෙයි ඔබයි අත්විඳින්නේ. ඔබ අත්විඳින්නේ නිරුද්ධ වෙච්ච තැනක ඇස රූපයේ චක්කු විඥානේ නිරුද්ධ වෙච්ච තැනක ධර්මාලම්බණයක් විදිහට ගත්ත දේකුයි ඔබ මේ දැන් අත්විඳින්නේ. ඇත්තටම වත් වෙනින ඔබේ මනසයික්ම කියලා දැක්කොතින් අපි මේ දුකක් හරි සපක් හරි විඳින වෙලාව අපි නොතුනේ බාහිර රූපයක් ඇසුරු කළ තියෙන අවස්ථාවක් නෙවෙයි ඇත්තටම. ඒ වෙලාවේ අපි ඇසුරු කරන්නේ අපේම මනසයි මේ. මෙන්න මේ යථාර්ථය ඔබට ලැබුණොතින් පින්නතුනි ඔබට මේ ඇහෙන් දකින රූප වලට, කනෙන් අහන ශබ්ද වලට, නාසයට එන ගඳ සුවඳ වලට ඔබ ආසා කරනවද? ඒකට ඊර්ෂ්‍යා කරනවද? ඒ ගැන අමනාප වෙනවද? ඒ ගැන මාන්නයක් ඇති කරගන්නවද? බාහිර දෙයක් තියා පින්නතුන අපේ ශරීරය ගැනවත් අපට ආසාවක්, මාන්නයක්, ආඩම්බරකමක් ඇති කරගන්න දෙයක් නැහැ. අපි ඇති කරගනවා නැති කරගන්නේ අර කැමැති අපි රසවින්දිය අර කටේ තියෙන අර ඊටාම අවලස්සන දේ පිළිබඳව අපි සතුටු වුණා වගේ අපි මේ ඇත්තටම සතුටු වෙන්නේ අපේම මන ආයතනයත් ධර්මාලම්බණයත් ඔස්සේ මේ මනෝවිඤ්ඤාණයටම නේද මේ සැප හෝ දුක විඳින කියලා තේරුම් ගත්තොත් අපට ඒකම හේතු වෙනවා මේ ධර්ම අවබෝධය කරා එන්නට. දුකෙන් නිදහස් වෙනට ඒක හේතු වෙනවා. මෙන්න මේ මට්ටමට අපි දුක අවබෝධ කරගත්තොත් එකාතකින් බාහිර රූපයට තියෙන ආශාව නැති වෙන අපට ගත වෙන ඊටම සල්ප මොහොතයි. ඒ වගේම සිතුවිලි පිළිබඳවත් අනිත්‍යතාවය දැකලා එනොත් අපි නිදහස් වෙනවා. මෙන්න මේ මාන්ත දෙකම නිදහස් වුණොත් තමයි සැබෑ ලෙසම අපට දුකෙන් නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේක අපි එක පැත්තකින් සුතමේ ඥානය වශයෙන් කල්‍යාණ මිත්‍රාසනෙන් අපි අසා දැනගන්නට ඕන. අසා දැනගත්තට පස්සේ අපට වීරියක් ඇති වෙනවා. අර මුලින් ශ්‍රද්ධාව හටගත්තු කෙනාට ඔහු සිල්වන්ත වෙලා දන් දීලා ඔහු සතුට වෙලා හිටියා සුගතිය ලබාගෙන. නමුත් මේ චතුසත්‍ය සම්මාදිට්ඨියෙන් ශ්‍රද්ධාව හටගත්තු කෙනා ඒ ශ්‍රද්ධාව හටගත්තේ කොතෙන්ටද? සද්ධාති තථාගතස්ස බෝධින්. මෙන්න මේ චතුරාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව ශ්‍රද්ධාව හටගත්තේ මෙතනින් ශ්‍රද්ධාව හටගත්තු කෙනාගේ සීලය අනිවාර්යයෙන්ම පිළිටනව ඔහුට. ඔහු අනිත් එකය කරන දැඩි වීරියෙන් ඔහු ඊට පස්සේ නිර්මාණය වෙන්නේ සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ අවබෝධයේ සුරතවත් භාවයෙන් සුතමේ පඤ්ඤා විදිහට ලැබුණොත් පින්නතුනි, ඒ තැනැත්තා ඉක්මනටම උත්සාහ කරන මේ දුකෙන් නිදහස් වෙන්න. ඇයි ඒ? මේ අවබෝධයටපත් නොවුනොතින් බාහිර රූප වෙනස් වෙනකොට, ලෙඩ වෙනකොට, දිරාපත් වෙනකොට, මරණයටපත් වෙනකොට දුකටපත් වෙන බව හඳුන්වන අනිවාර්යයි. ඔබ අද සතුටෙන් සැනසෙලි ඉන්න පුළුවන්. හෙට දවසේ, හෙට උදෑසන වෙනකොට ඔබ ඊටාම ආදරය කරන කෙනෙක් දුකටපත් වෙලා, ලෙඩ වෙලා, ඇතැමිට මරණයටපත් වෙලා කියන පණිවිඩ ඔබට එන්නට පුළුවන්. එහෙම ආවොත් ඔබ කල්පනා කරලා බලන්න ඔබ ඒකට සූදානම්ද කියලා. ඇතැමිට ඔබට හිතෙන්න පුළුවන් ඔබේ ඉන්ෂුරන්ස් එකක් දාලා තියෙනවා, රක්ෂණයක් දාලා තියෙනවා, ඒකෙන් ඔබට රැකවරණයක් තියෙයි කියලා. නමුත් පින්නතුනි, ඇතිවන දුකෙන් ඔබට නිදහස් වෙන්න කිසිදු රක්ෂණයකින් පුළුවන් කමක් නැහැ. එදා පටාචාරාව මරණ හයකින් නිදහස්ුනේ මේ ධර්මයට ඇවිල්ලා. කිසාගෝතමිය ඒ තමන්ගේ ප්‍රියමනාප දරුවා නැතිවීමේ දුකෙන්, වියෝ දුකෙන් නිදහස්ුනේ මේ ධර්මයට ඇවිල්ලා. බන්දුල මල්ලිකාව අර දරුවන් 32 දෙනාගෙන් සහ බන්දුල සේනාධිපතියා කියන ස්වාමි පුරුෂයා ඒ 33 දෙනාගේ වියෝයෙන් ඇතිවෙච්ච ඒ සංවේගය දුරු කරගත්තේ මෙන්න මේ අවබෝධයට ඇවිල්ලා. රූපෙන් නිදහස් වෙලා, නාමයෙන් නිදහස් වෙලා, මේ නාම රූප විඥාන දෙකෙන් නිදහස් වුණොත් විතරයි අපට ඉදිරි අනාගතයේදී තමන්ට එන දුක් දෙකෙන් නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ. ඔබේ අධ්‍යාපනය, රැකියාව, හම්බ කරන මිල මුදල්, දරුවෝ, මෙයගෙන් කිසියම් උපකාරයක් ලැබෙන ඔබට. නමුත් ඒ සියලුම උපකාරවත් බව අරගෙන ඔබ කල යුත්තේ කල්‍යාණ මිත්‍රන්ට සමීප වෙලා මේ ධර්මය ඔවුන් වෙතින් ලබාගෙන උපරිම ලෙස තමගේ ජීවිතයට මේ අවබෝධය ලබා ගන්නට. මේ අවබෝධය ලබාගත්තු පමණට අපි වීරිය හට ගන්නවා. ඒ වීරිය කොතනද පවත්වා ගන්නේ? ඒ තමයි සතිමත් බව තුළ, සතර සතිපට්ඨානය තුළ. කායනුපස්සනා, වේදනුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මෙන්න මේ හතර තමයි ඊළඟට ඔහුට පැනවෙන මාවත, මාර්ගය, ඔහු ජීවත් වෙන පරිසරය බවට පත් වෙන්නේ. ඔහු නිවසේ හිටියත්, පන්සලකට ගියත්, වැඩගන්න ස්ථානෙ හිටියත්, පාරේ ඇවිදින්මින් හිටියත්, ගෙදර කිසියම් කටයුත්තක් කරමින් හිටියත්, ඔව් හැම දෙයක්ම මෙන්න මේ අවබෝධයේ, මේ සෘතවන්ත භාවයෙන් ඇති කරගත්තු ධර්මඥානෙ ඉදිරියෙන් තියාගෙන ඔහු තමගේ ජීවිතයේ සියලුම දේවල් සතිමත්ව කරන්න උත්සාහ කරනවා. කායකයන් පස්සේ විහෙරති. කායකයන් බලමින් වාසය කරනවා. වේදනාසු වේදන පස්සේ විහෙරති. වේදනවන්හි වේදනano බලමින් වාසය කරනවා. චිතේ චිත්තාන පස්සේ විහෙරති. සිතේ සිතාන බලමින් වාසය කරනවා. ධම්මේසු ධම්මාන පස්සේ විහෙරති. සිතවිලි ගැන අවබෝධයෙන්, අවධානයෙන් සතිමත්ව කාලය ගත කරනවා. කායකයන් බලමින් වාසය කරන්නේ කොහොමද? අපි උදෑසන අවදිච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යෑම දක්වාම මේ සිදුවන සීලම ක්‍රියාකාරීත්වයන් සිහින් කරනවා. මේ ශරීරය හටගත්තේ හේතුඵල නිසා. හේතු නිරුද්ධ වීම මේ ශරීරය කය නිරුද්ධ වෙන බව දකිනවා. වේදන හටගත් ස්පර්ශ නිසා ස්පර්ශය නිරුද්ධ වීම එක නිරුද්ධ වෙන බව දකිනවා. සිත ගැනත් බලනවා. නාම රූප නිසා හටගත් සිත නාම රූප නිරුද්ධ වීම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. ධර්මානුකූලවත් බලනවා. ධර්මයන් පිළිබඳව සිතවිලි ස්පර්ශයෙන් සහඩගත් සිතවිලි ස්පර්ශ නිරුද්ධ වීම නිරුද්ධ වීම දකිනවා. මේ සතර සතිපට්ඨානයේ තියෙන්නේ මේ ස්කන්ධ පංචකය ප්‍රකට කරගන්න, සතර ආහාර පිළිසින දැනගන්න, මේ ස්කන්ධ පංචකයෙන් නිදහස් වෙන්න. පින්නුතුනි මෙහෙම දකින්න දකින්න මොකද්ද වෙන්නේ? ඔව් ශරීරයේ හැම ඉරියව්වක්ම පවත්වන්නේ සිහියෙන්. මේ ශරීරය කියන්නේ ස්ථිර වශයෙන් ඉන්න සත්ව පුද්ගලෙක් නෙවෙයි. මේක එකතකින් අතීත හේතු අවිද්‍යාව, කර්මය, තෘෂ්ණාව, ඒ වගේම ඒ තුනම නොදෙනීම නම් වූ නිබ්බති ලක්ෂණ නොදෙනීම සහ වර්තමානයේ ලැබිච්ච ආහාර කියන මේ හේතු මතයි තමන්ට මේ ශරීරයක් හිමි වුනේ. ඒ හේතු නිසා හටගත් ශරීරය ආහාර සමුදය, රූප සමුදය, ආහාර නිරෝධා, රූප නිරෝධෝ කියන මට්ටමට එනවා. ආහාරයේ ප්‍රතිඵලයක් විදිහට ලැබිච්ච මේ ශරීරය ආහාර නිරුද්ධීමේ නිරුද්ධනවා දකිනවා. වේදනාවක් පිළිබඳවත් එහෙම බලනවා. සැප දුක උපේක්ෂා සාමිත නිර්ාමිසාදී සියලු වේදනාවල්හි ස්පර්ශ නිසා හටගත් වේදනාව ස්පර්ශ නිරුද්ධීමේ නිරුද්ධන දෙයක්. මේක එක දිගට ගමන් කරන දෙයක් නෙවෙයි. නේතන් මම නේසෝ හමස්මි නමේ ස්වත්තා. මේක මගේ නෙවෙයි, මේක මම නොවෙමි, මේක මගේ ආත්මය නොවේ කියලා දකිනවා. චිතේ චිත්තානුපස්සී විහෙරති. මේ හිතාත්මේ විඥානයත් නාම රූප නිසා හටගත් විඥානය, සිතුවිලින් සහටගත්තු නැත්නම් රූපය අසුරු කර හටගත්තු මේ විඥානය, එය නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන ස්වභාවයක් කියලා දකිනවා. සංස්කාර නැත්නම් චේතනා සහ සංඥා කියන දේවලුත් ස්පර්ශ නිසා හටගෙන, හේතු නිසා හටගෙන නිරුද්ධ වෙනවා. ඔහු දකින්නේ තමගේ සමස්ත ජීවිතය කියන්නේ මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පංචකය. ඒ ස්කන්ධ පංචකේ හැම මොහොතෙම හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන දෙයක් කියලා ඔහු දකිනවා. මෙහෙම දකින පමණට මේ තැනැත්තා එන්න එන්නම ඔහුගේ ජීවිතයේ අර කලින් ඔහු තියාගෙන හිටිය ලෞකික ඉලක්ක නැත්තම් භෞතික වශයෙන් ඔහුගේ තිබෙන අවසාන බලාපොරොත්තු ටිකෙන් ටික ඊට වඩා ඉහළ මට්ටමකට එනවා. ඊට වඩා ඉහළ තැනකට ඔහු ආධ්‍යාත්මික ඉලක්කයක් රඳවා ගන්නවා. හැබැයි ඒකෙන් කියන්නේ ඔහු දෛනික කටයුතු කරන්නේ නැහැ, දරුවන්ගේ ඥාතින්ගේ වැඩ කරන්නේ නැහැ කියන එක නෙමෙයි කරන්නේ. ඒව දැනටත් වඩා හොඳට කරන ගමන් ඔහු ඊටත් වඩා ඉහළ තලයක තියාගන්නේ මොකද්ද? ඔහුගේ සිහිනයේ දුකෙන් නිදහස් වීම. ඒ දුකෙන් නිදහස් වීම කොහොමද කරන්නේ? ඉක්මනටම රූපෙන් හිත නිදහස් කරගන්නට ඕන. රූපේ නිරුද්ධ වෙච්ච දෙයක් කියලා නැවත නැවතත් විදර්ශනා කරන්නට ඕන. ඒ වගේම මේ රූපය සිහි කරන වර්තමාන මනසත්, විඥානයත්, මනෝවිඥානයත් මේ දෙය පෙරවසුන මිහටගෙන නිරුද්ධ වෙනවා කියලා දකිනවා. මෙහෙම දකින දකින මේ අන්ත දෙකම මේ තැනත්තා නිදහස් වෙනවා. නිදහස් වෙන්න වෙන්න මෙතෙක් කලක් ඔහු ගැට ගහලා තිබෙච්ච අර ගසෙන් නැත්තම් පංචපාරස්කන්ධයෙන් ඔහු ටිකෙන් ටික නිදහස් වෙනවා. ඔහු නිදහස් වෙන්නේ අර ගද්දුල බද සූත්‍රයේ දේශනා කරපු විදියට. සාමාන්‍ය සත්‍යයේ ලක්ෂණය තමයි මේ පංචපාරස්කන්ධය නැමැති මේ කණුව වටා තමයි කරකැවෙන්නේ. අනේ නිසා තැනැත්තා මේ නිරුද්ධ වෙච්ච අතීතයේ පිළිබඳව ස්පර්ශාන්තයේ සිටමින් මහත් වූ දුක් සමුදාය භුක්ති විඳිනවා. අන්නේ දුකේ නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ මේ නාම රූප විඥාන නැත්තම් නාම රූප කියන දෙක නැත්තම් සිත කය කියන දෙක නිරුද්ධ වෙච්ච දෙයක් කියන එක. නිරෝධයන්තේහි වය ධම්මානුපස්සී විහෙරති. මේක සිහිපත් කරමින් වාසය කරනකොට මෙහෙම ඉන්නේ නේතනත්තාගේ පංචබන්ස්කන්ධයේ අපචේට යනවා. බාහිර රූපෙන් ටිකෙන් ටික හිත නිදහස් වෙනවා. ඒ වගේ මේ තැනත්තා අභ්‍යන්තර මනසුනොත් නිදහස් වෙනවා. නිදහස් වෙන හු දුකිනු නිදහස් වෙන්නේ ඔහුගේ එන මානසික සුවේ දිනු වෙනවා. ඔහු ලබාගත් ජීවිතය තුළ අප්‍රමාදීව ඔහු ඉදිරියට යනවා. ඔහුගේ ළඟ ශ්‍රද්ධාවෙන් නොනවති දැඩි වීරියක් ඇති කරගෙන සතිමත් භාවයේ දිනු කිරීමෙන් ඒ සතිමත් භාවයේ ප්‍රතිඵල විදියට ඔහුගේ හිත සමාධිමත් වෙනවා. හිත සමාධිමත් වුණාට පස්සේ ඔහු හැම වෙලාවෙම බලන්නේ මේ රූප ආදී ස්කන්ධ පංචකයේ ඇස ආදී ආයතන, රූප ආදී අරමුණු, චක්ඛු විඤ්ඤාණ ආදී විඤ්ඤාණයන්, රූප සංඥා ආදී සංඥාවන්, රූප සංචේතන ආදී සංස්කාරයන්. මේ හැම දෙයක්ම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් බලමින් කාලය ගත කරනවා. මෙහෙම ගත කරන කරන්නේ තැනැත්තාගේ ජීවිතයේ සැලකුතු ප්‍රමාණයකින් ඉහළම තලයකට එනවා. ඔහු අනිවාර්යයෙන්ම සුගතිය හිමි කරගෙන ඉන්න කෙනෙක් මේ වනටත්. ඔහුගේ ඉලක්කය හුදෙක් සුගතිය පමණක් නෙවෙයි, කාමච්ඡන්ද ආදී නීවරණ පමණක් නෙවෙයි. ඔහු දැන් ඉලක්කය සක්කාය දිට්ඨිය ආදී මේ සංයෝජන ධර්ම ක්‍රමයෙන් දුරු කරන්න. අන්නේ සඳහා වූ උපරිම ලෙස මේ රූප ආදී ස්කන්ධ පංචකයේ සමුදේය බලනවා. බැලිමේ ප්‍රතිඵලයක් ලෙස නරූපං අත්තතෝ සමනපස්සති. රූපී ආත්ම වශයෙන් ගන්නෑ. නරූපවන්තං වාත්තානං ආත්මය නැත්තන් සිත රූපසහිත දෙයක් කියලා දකින්නෙත් නැහැ. නරූපස්මින් වාත්තානං රූපය තුල ආත්මය තියෙ කියලා ගන්නෙත් නැහැ. න අත්තනිවා රූපං ආත්මය තුල රූපය තියෙ කියලා ගන්නෙත් නැහැ. මේ විදිහට වේදනා සංඥා සංඛාර ආදී වශයෙන් මේ ස්කන්ධ පංචකේ ගැන එන්න එන්නම ඔහුට අවබෝධය ලැබෙනවා. මේ හේතු ටිකක එකතුවක් නේද ජීවිතය කියන්නේ. ඒ හේතු නිරුද්ධ වීමෙන් හැම මොහොතෙම නිරුද්ධ වෙන ජීවිතයක් නේද තමා මේ පරිශීලනය කරන්න කියන අවබෝධය තුල ඔහු වඩවඩාත්ම කාලය ගත කරනවා. ඔහු ලබන මේ ආධ්‍යාත්මික සුවය ඔහු කල්යාණ මිත්‍රත්වයෙන් ළඟම ඉන්න අයටත් ඔහු බෙදා හදා ගන්නට නිරතුරුව කාලය ගත කරනවා. ඔහු සම්බුද්ධ ශාසනයෙන් උපරිම ඵල නෙලා ගන්න කෙනෙක් බවට පත් වෙනවා. මෙහි ප්‍රතිඵල ඔබට අපට සියසීම දැක ගන්න පුළුවන්. ධර්මයේ සාන්දෘෂ්ටික බව අකාලික බව Tamanටම පේනවා. එන්න එන්නම මානසික සතුට වැඩි වෙනවා. ඒක බලන්නේ බාහිර දේවල් මත යැපෙන ගතියෙන් එන මඩුවීම තුලින්. අනිත් පැත්තෙන් නිතිපතාම තමන්ගේ සතුට වැඩි වෙනවා. රැකියාව කරන කාලය විතරක් නෙවෙයි රැකියාවෙන් විස්රාම යන දවසට තමන් සතුට වෙනවා. දරුව තමන් ළඟ ඉනකොට විතරක් නෙවෙයි දරුව ඈත ප්‍රදේශයකට ඉගෙන ගන්න විශ්වවිද්‍යාල අධ්‍යාපන ලැබනකොට තමා ධර්මයේ ප්‍රගුණ කරමින් සතුට වෙනවා. දරුවන්ගෙන් නිදහස් වෙන දවසේදී තමා සතුට වෙනවා. තමාට දැන් විවේකී ලැබෙනවා. වඩාත්ම මේ දහමට නැඹුරු වෙන්න පුළුවන් කියලා. තමා වෙනදා බාහිර පිරිස බඩමුට්ටු ඩිවයිසස් එකතු කරමින් සතුටටපත් වුණු කෙනා දැන් ඒව ටික ටික අයින් කරමින් ඒව තමන්ට අහිමි වීමම ජීවිතයේ ආධ්‍යාත්මික සුවයේහි සලකුණු සේහු දකිමින් ඔහු තනිවීම හුදකලා බව වඩාත්ම ප්‍රාර්ථනා කරමින් ඒ හුදකලා බව තුළ උපරිම ලෙස ප්‍රයෝජන ගන්නවා. සාමාන්‍ය භෞතික ලෝකයේ තුල ජීවත් වන අය හුදකලා වීම තමයි ලෝන්ලිනස් කියන එක තමයි ඔවුන්ගේ ලොකුම දුක බවට පත් වෙලා තියෙන්නේ. විශේෂයෙන් බටහිර සහ යුරෝපීය අයගේ ජීවිතයේ අවසාන මොහොතේ අය වැඩිපුරම දුකෙන් ඉන්නේ මෙන්න මේ හුදකලා බවෙන්. වර්තමානයේ මේ කොවිඩ් රෝගයත් එක්ක බොහෝ දෙනෙක් වැඩිපුරම මානසික ආතතියෙන් ඉන්නේ මේ රෝගෙම නෙවෙයි පින්නතුනි. මේ රෝගයටත් වඩා අර කලින් හිටිය තමන්ගේ යහළු මිත්‍රාදීන් සමග එකතු වෙලා කතා බහ කරන්න, විනෝද වෙන්න, සාද පවත්වන්න මේ දේවල් කරන්නට බැරි වීම නිසායි අද වර්තමානයේ බොහෝ දෙනෙක් මානසික ආතතියෙන් ඉන්නේ. මේ හුදකලා බව මහා දුකක්, සංවේගයක්, ආතතියක් විතරක් නෙවෙයි සියලු හානි කර ගැනීම මට්ටමටම අද ලෝකෙ ගිහිපු සමයක බුදුරජාණන් වහන්සේගේ සද්ධර්ම ප්‍රතිලාභය ලබන අපට පිණුතුනි ඒ හුදකලා බව ආධ්‍යාත්මික සුවයක් බවට පත් වෙනවා. මේකටයි කියන්නේ බද්ධය කරත්ත කියලා. මේකට තමයි කියන්නේ උත්තරීතර හුදකලාව කියලා. අන්නේ හුදකලාව කියන්නේ මේ බාහිර ලෝකයේම නිදහස් වෙලා උපරිම ලෙස ආධ්‍යාත්මික සුවය වෙත ළඟා වෙන බාහිර කිසිම දෙයක් කෙරෙහි නොයපී තමම ලැබපු සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන තුල ජීවිතයේ හිසපර කරගන්න, ජීවිතයේ අභිෂේක කරගන්නටයි බුදුරජාණන් වහන්සේ අපට මේ මඟ පෙන්වන්නේ. අන්නේ සඳහා අපට සීල වටපිටාව සකස් වෙලා තියෙන්නේ. වාසනාවන්ත මිනිසාත් සම්භාවයක් ලැබෙලා තියෙන්නේ. ඒ තුල තවම ඔබ සිහිනුවණින් වාසය කරනවා. ඔබට කල්යාණ මිත්‍රත්වය ලැබිලා තියෙන්නේ. ධර්මය රකින්නට පහසු වාතාවරණේ වටා පිටාව පරිසරය ඔබට සකස් වෙලා තියෙන්නේ. මේ හැම දෙයක්ම තියෙන අවස්ථාව අප උපරිම ලෙස ප්‍රයෝජනට අරගනිමින් මේ ගෞතම සම්බුද්ධ ශාසනය අපට හිමි වෙන කලින් උපරිම ලෙස තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය දිනු කරගන්නට අප උත්සාහ ගනිමු, අදිස්ථාන කරගනිමු. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා. මේ උතුම් පින්දහමල බලෙන් ඔබ හැම දිනාටම උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද ධර්ම දේශනාව ආශ්‍රයෙන් ඔබට ප්‍රශ්න එහෙම අහන්න තියෙනවා නම් අහන්න පුළුවන් මේ ධර්ම දේශනාව ආශ්‍රයෙන්. මයික් එක ඔන් කරලා ඕන කෙනෙකුට අහන්න පුළුවන්. අද අප සාකච්ඡා කළේ අංගුත්තර නිකායේ පංචක නිපාතේන මහා සාල සූත්‍රය. හිමාලය ඇසුරු කරලා තියෙන ගස්, ඒ හිමාලයේ තියෙන පෝෂ්‍යදායි පරිසරය නිසා ඒ ගස් පිටසිවියෙන්, පොත්තෙන්, එලෙන් මේ ආදී කරුණු වලින් සහ විශේෂයෙන් අරටුවෙන් දිනු වෙන වගේම සාරවත් වෙන වගේම ශ්‍රද්ධාවට පත්වෙච්ච කුල පුත්‍රයා යම්කිසි තැනැත්තෙක් ශ්‍රද්ධාවන්ත කෙනෙක් ඉන්නවා නම් අනේ ශ්‍රද්ධාවන්ත කෙනා ඇසුරු කළේ නනිතයත් ශ්‍රද්ධාවෙන් සීලෙන් සෘතුවන්ත භාවයෙන් ත්‍යාගවන්ත භාවයෙන් ප්‍රඥාවෙන් දිනුනා කියන කාරණය. එනිසා ඔබත් සෘතුවන්ත අය හැටියට ඔබත් ශ්‍රද්ධාවන්ත භාවයට පත්වෙච්ච හැටියට ඔබේ ලොකු වගකීමක් තියෙනවා. ඔබ ළඟම ඇසුරු කරන අය අපාගත නොවන විදියට එයට මඟ පෙන්වන්න. ඔබ බොහෝ විට අනිත් අයට උදව් කරන බොහෝ මෛත්‍රියෙන්. හැබැයි ඔබ උදව් කරන්නේ කෑම බීම ටිකක්, ඇඳුම් පැළඳුම් ටිකක්, වැඩිමනොත් අධ්‍යාපනය දෙන්න තමයි උදව් කරන්නේ. නමුත් ඒ අතර බලන්න පිනුතින හොඳට සිහියෙන් ඉන්න. ආවම වශයෙන් ඔබේ ළඟම ඥාතීන් 5 දෙනෙක්වත්, පුළුවන් නම් ඥාතීන් 10 දෙනෙක්වත් ඔබ ඉතාම ආදරය කරන ළඟින් ඇසුරු කරන සහ ඒ අය නැතුනොත් ඔබට වැඩිපුරම දුක එන ඥාතීන් 10 දෙනෙක් තෝරගෙන ආවම වශයෙන් 5 දෙනෙක් තෝරගෙන බලන්න. ඒ අයට සුගතිගාමි වෙන්න ඔබට උදව් කරන්න පුළුවන්ද කියලා. ශ්‍රද්ධාව ඇති කරන්න. හැකිතා සිල්වන්ත භාවයට යොමු කරන්න. ධර්මඥානෙ ලබා දෙන්න. එය සමග දන් දෙන්න. එය සමග නුවණ වැඩි වෙන ආකාරයට ධර්ම සාකච්ඡාදිය පවත්වන්න භාවනා කරන්න. මෙන්න මේක තමයි ඇත්තටම ඔබේ දරුවන්ට, අම්මට තාත්තට, ස්වාමි භාර්යාවන්ට, සහෝදර සහෝදරන්ට ඔබ ආදරේ නම් ඔබ ලෙඩ වලින් සුවපත් කරගන්න විතරක් නෙවෙයි කට්ටිය. එය මේ ලෙඩ රෝග වලින් සුවපත් වෙලා හිටියත් එය හැමදාම ජීවත් වෙන අය නෙවෙයි. අවුරුදු 100ක් ඉඳලා හදි කවුරුත් මිය යන අය. අනේ නිසා ඔබ යට කරන ලොකුම උපකාරය තමයි ඔබේ ළඟම ඉන්න ඥාතීන් සුගතිගාමී වෙන උදව් කරන්න. කුමන හෝ ක්‍රමයකින් ඒවලන් උනන්දු කරවන්න. අර අනාථ මිනිසිටතුමා සල්ලි දීලා බණ ඇසෙව් වගේ පුතාට එහෙම උපක්‍රමයකින් හැර ඔබට දරුවන් යහමකට ගන්න පුළුවන් නම් ඔබේ සඳ උත්සාහවන්ත වෙන්න. මේ තමයි සැබෑ ලෙස ඔබේ ඥාතීන්ට කරන ලොකුම උදව් බවට පත් වෙන්නේ. ඥාතීන්ට රංගරිදී මුතුමැණික් දෙනවට වඩා වටින්නේ මෙන්න මේ සැබෑ ධනය. සද්ධා ධනං, සීල ධනං, හිරියොත්තප්පියන් ධනං, සුත ධනං චාගෝච පඤ්ඤාමේ සත්තමං ධනං කියපු විදියට ශ්‍රද්ධාව, හිරියොත්තප්ප, සීලය, ශ්‍රොතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව කියන මෙන්න මේ සැබෑ ධනයන් තමයි ඔබ ඔබේ ඥාතීන් දෙන්නට ඕන. අත්හැරලා යන ධනෙ නෙවෙයි දෙන්නට ඕන. එයට ගෙනියන්න පුළුවන් ධනයක්. එයාගේ මනස සුවපත් වෙන ධනයක්. එයාගේ මානසිකව සතුටින් ඉන්න ධනයක්. මානසික දුක් පීඩා වලින් නිදහස් වෙන පුළුවන් ධනයක් තමයි ඔබ ඇත්තටම එයට ආදරේ නම්, ඔබ ශ්‍රද්ධාවන්ත නම්, ඔබ බුද්ධිමත් නම් ඔබ අනිතර දියුත්තේ ශ්‍රද්ධාදී ආර්ය ධනයන් ඔබේ ඥාතීන්ට ප්‍රදානය කරන්න. මෙය තමයි සැබෑ කල්යාණ මිත්‍රත්වය, සැබෑ බුද්ධිමත් භාවය, සැබෑ ශ්‍රාවකත්වය කියලා කියන්නේ. ඉතින් ඒ සඳහා කටයුතු කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද විශේෂයෙන් මේ ධර්ම දේශනාව මේ පින්කමේ දායකත්වය උසුලමින් දිල්මිනේ නෝනා මහත්මිය බලාපොරොත්තු වෙනවා තමගේ ආදරණීය දෙමව්පියන්ට ආශිර්වාද කරන්නට. ඒ වගේම මේ සහභාගී වෙන හැමදෙනාටම මේ ධර්ම දානමේ පින් අනුමෝදන් කරවලා ඔබ හැමදෙනාම කරපු ධර්ම දානමේ පින්කමක්සේ ඔබට පින් අනුමෝදන් වෙන්නට ප්‍රාර්ථනාවෙන් තමයි මේ පින්කම සිදු කරන්නේ. ඉතින් අපි එතුමියට ආශිර්වාද කරනවා. එතුමියගේ පින්වන්ත පුතා, විශ්ව පුතණුවන් ඇතුළු පවුලේ හැමදෙනාටම මේ පින්කම ලාංසන්සෙන් නිරුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සිරිහවත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. රැස් කරගත් මේ උතුම් පින් දහමල බලයෙන් අප නමින් මිය ගොස් පින් බලාපොරොත්තුවකින් කිසියම් ඥාති පිරිසක් වෙත්නම් ඒ සියලු ඥාතිහුද මේ පින දැක සුවපත් වෙත්වා කියන පැතුමෙන් අපි ඥාතීන්ටත් පුණ්‍ය ආනුමෝදනා කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු, සාදු, සාදු. මේ සියලු පුණ්‍ය ධර්මයන් සමය දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝක ඇතරක දෙත්වා. දෙවියනටත් මේ පින දෙවිසුර වර්ධනය කරගන්නටත් උතුම නිර්වාණ අවබෝධය සලසා ගන්නටත් හේතු වාසනා වේවා කියන පැතුමෙන් අපි දෙවියනටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් භාවනා කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සියලු පින්දහමල බලයෙන් ඔබ හැම දිනාටම මෙලොව වශයෙන් නිරොග් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා. ජීවත් වෙන කාලයේහි වඩ වඩාත්ම සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට පින තුන හැම දිනාටම මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනා අනුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා චනින් දුක්ඛම් භයං පන්තා චනින් භයං සෝකම් පන්තා චනින් සෝකම් හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වාම් බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වාම් සොවින්තැවෙන සත් සොම්නස් වෙත්වාම් නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.